vedersi samo che paura. Paura non si fuma. මගේ නම ගයන්. අපේ ගෙවල් පැත්ත අරාබිය වගේ වුණාට මේ ළඟදි දවසක රුවැති යුවතියක් පෙමිණියා. ඇත්තම කියනවා නම් ඇගේ ඇස්, ඒ හිනාව, ඒ කතාව මගේ හදේ තදින්ම දැවටිලා. ඉතින් උදේ නැගිට්ට වෙලාවේ නම් මම මොන වැඩේ කරන්න හැදුවත් මගේ මතකයට නෑ. මගේ හිතට දැන්නම් වදයක් වෙලා. ඉතින්ුම ඉතින්ුම ඉතින්ුම ඇයට කැමති නම් සිතින්ුම දුරින් හින බලක් නැත පෙන් කරලා. මගේ දිවියේ මෙතෙක් නොදුටු අමුතු සොඳුරු රුවක් එක මා සිත දැවටිලා. ඇයට නොකියා ලලලලලයි හිසඟවා. තවත් ඉන්න බෑ ඇය දෙස බලන්. ශමිල මම යාගේ හොඳ ෆිට් එක. මම හැමතිස්සම කියන්නේ උඹ හොමයිටියොත් වෙන ග්‍රහයක් කැවි. ඇගේ සිත අරන් යනවා මයි. අනිත් එක උඹට ඔය ඇසුයි කනුයි නහයවලුයි හිතේ දැවටුනා කිව්වට මට නම් කිසිම දෙයක් දැවටුන්නේ නැහැ. උඹට කෙල්ලේ නෑමනම් ඔයලා දෙන්නංකෝ. අන්තිමේදී කොම කොමාරි ඔය කෙල්ල උඹට කෙසේ වෙතත් අපිට නම් මාර වදයක් වෙන බව මට ෂුවර්. උඹලා තාත්තා කියනවා වගේ දැන්වත් හැදියන්. ඉතින් මට මගේ සිත වෙනස් කර ගන්නට බැරි නම් සිතින් මම දුරින් හිඳ පලක් නැත පෙන් කරලා. මගේ දිවියේ මෙතෙක් නුදුටු සොඳුරු රුවක් එක මා සිත දැවටිලා. ඇයට නොකියා ලලලලලයි හිසඟවා. තවත් ඉන්න බෑ ඇය දෙස බලන්.